දැන් අපිට ජිනීවාල ප්‍රශ්නයක් තියෙනවා. ජාත්‍යන්තර අධිකරණ මෙහෙට ගේන්න එපාලු. මේ කියන උදවිය මේ කියන අපිට මේ රටේ නීතිපති දෙපාර්තමේන්තුව වෙන 75ක විශ්වාසයක් නැහැ. අපිට මේ රටේ අධිකරණ පත්ත දෙක වෙන 75ක විශ්වාසයක් නැහැ. ඒක මම ඒකටම කියනවා. ඔන්න ජාත්‍යන්තර බිල්ලා ජිනීවා ඉඳලා එනවා. හයිබ්‍රිඩ් එක දානවා. පිට රට නඩුකාරයෝ එහෙම ගේන්න එපා. පිට රටන් දළු නීතිඥවරුන්ට නඩු මෙහෙවන්න දෙන්න එපා. එහෙම කියන ගමන්ම කියනවා අපේ අධිකරණය අපිට තුට්ටු දෙකකට විශ්වාසයක් නැහැ කියලා. මොනවද මේ කතා කරන්නේ? රටේ නීතිය දැනගෙනද? ජාත්‍යන්තර නීතිය දැනගෙනද? මෙහෙම කතා කරපුවම රටට වෙන හානිය මොකද්ද? අපි එහෙ ගිහිල්ලා ජිනීවා තර්ක කරනකොට කියනවා ඔබලා කොහොමද කියන්නේ ඔබගේ රටේ අධිකරණය ගැන විශ්වාසය තියෙනවා කියලා නීතිපති දෙපාර්තමේන්තුව විශ්වාසය ගැන තියෙනවා කියලා මෙහෙ හැන්සාඩ් එක අපිට පෙන්නනවා මෙන්න ඔබලගේ පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතෝ කියනේවා කවුද මේ අපරාධ කරන්නේ මේ රටට ආදරේ කියන දේශප්‍රේමියෝ